එහෙනම් මේ ලෝකයේ තියෙන අනවබෝධය නිසා මේ ප්‍රශ්න ඔක්කොම තියෙන අවබෝධය ඇති වෙච්ච දවසට මේ ඔක්කොම නිරෝධ වෙලා යනවා. මේ ලෝකේ ප්‍රශ්න මොකවද? වඩන්න මේවා, පුරුදු කරන්න. මේ අවබෝධයෙන් ජීවිත කාලෙම පිරිනිවෙනකම් ඉන්න මානසිකත්වය හදන්න. ගුරුවරයා ලෝකේ දකින්න විදියට ඔබ වහන්සේලා දකින්න. මම ගොඩාක් සතුටින් ඉන්නේ, මට පේන දේ ගොඩාක් වෙනස්. මේ ගස්කොළන් එකක්වත් මට පේන්නේ නැහැ. ඒක කිව්වත් ඔබ වහන්සේලාට දරා ගන්න බෑ. දිනුන වෙලාව ඇවිල්ලා ඒක බලන්න. එතකොට පේනවා ගුරුවරයාගේ ඇස මේ විදිහට තියෙන්නේ. මට පේන්නේ මේ විදිහට ලෝකේ. ඒ නිසානේ කිසිම දෙයක කම්පා වෙන්නේ නැති. කම්පා වෙන්න දෙයක් නැහැ. සිතත් මගේ නෙමෙයි නෑ. ඒ අයිතියත් මට නැත්තම්. ඉතින් ඒ දැනෙන කම්පාව මගේද නේ? මරණ ළමේ කකුලේ තුවාලය. මුනිවරයෙක් ඉන්නවා ගොඩාක් දියුණු වෙච්ච කෙනෙක්. ඉරුදීම පුළුවන් පින්දපාතේ වඩින ඉරුදීන් ඒක මට මිනිස්සු දන්නා මේ ගොඩාක් දියුණු වෙච්ච කෙනෙක් කියලා. එතකොට එයා ඉන්න දිසාවට තරුණ ළමයා ඊ පසඟ පීටුව වැඳලා පොඩ්ඩක් වෙලා හිටියා. මේ ඇස්සර්ලාලා තිනා දරුවා මොකද්ද ප්‍රශ්නේ? එතකොට එයා කියනවා ස්වාමීනි මගේ කකුලේ තුවාලයක් තියෙනවා. හැමදාම මම මේකට ඖෂධ බෙහෙත් කොටලා රමයේ පත්තු බඳිනවා. සනීප වෙන්නද මාස 6ක් විතර. මට මේක සනීප වෙන්න ආශිර්වාදයක් කරන්න. ඔබ වහන්සේ කිව්වත් මේක සනීප වෙනවා. මුනිවරයා ටිකක් කළා කල්පනා කළා බැලුවලු. තුවාලේ සනීප වෙන්න ඕනේද කියලා ඇහුවලු. එයා කල්පනා දැම්ම චරල ඒකනි කිව්වේ. එහෙමයි ස්වාමිනේ. ඔයාට තුවාලේ සනීප වෙන්න ඕනේද? එහෙම නැත්නම් තුවාලෙට සනීප වෙන්න ඕනේද? ස්වාමිනේ තුවාලෙට සනීප වෙන. එහෙනම් තුවාලෙට කියන්න මට සනීප වෙන්න ඕනේ කියලා. එතකොට මම සනීප කරන්න. නෑනේ ඒක තුවාලේ කියන්නේ නෑනේ. එතකොට දැන් ඔයා සනීප වෙන්න ඕනේ කියන්නේ. එතකොට තුවාලේ ඔයාගේද කියලා කල්පනා කරලා ස්වාමිනේ තුවාලේ මගේ තමයි. එන ඔයානේ සනීප කරන්න ඕනේ. ඇයි මං සනීප කරන්නේ? ඔයාගේ තුවාලේනේ. ඒක මගේ නෙවෙයිනේ. තුවාලෙට සනීප වෙන්න ඕන නම් තුවාලෙට කියන්න. එතකොට ඒක සනීප කරනවා. ඔයා කියනවනේ ඒක තුවාලේ ඔයාගේනේ. එතකොට ඔයාගේ තුවාලේ ඔයා සනීප කරන්න ඕනේ. ඒක මං සනීප කරන්නේ නෑ. ස්වාමිනේ මට තේරුන්නේ නෑ. ඒතර මුනිවරයා කිව්වලු මේ ලෝකේ මිනිසුන්ට ප්‍රශ්න නෑ. හැබැයි මේ ලෝකේ ප්‍රශ්න නැති මිනිස්සෙකුත් නෑ. හැබැයි ලෝකේ ප්‍රශ්න නෑ. හැබැයි ප්‍රශ්න නෑනේ. ප්‍රශ්න නැති මිනිස්සෙකෙන්ද කිව්වම කවුරුත් ඉන්න බලන්න ඔක්කොම ප්‍රශ්න තියෙනවා. මොකද්ද මේ තියෙන ප්‍රශ්න? නැති ප්‍රශ්න කරගෙන. දැන් තුවාලයක් නැත්තම් දැන් ඔයා සනීප කරන්න ඕනේ කියලා කියනවාද? නෑනේ ස්වාමිනි. එතකොට මොනවද සනීප කරන්න අවශ්‍ය? නෑනේ. දැන් සනීප කරන්න ඕනේ කියන්නේ තුවාලයක් තියෙනවනේ. ඔව්. එහෙම එකක් තියෙනවායි කියලා හිතාගෙන ඉන්න නිසා තමයි සනීප කරන්න ඕමනා උනේ. මිනිස්සුත් හිතාගෙන ඉන්න මේ ලෝකේ ප්‍රශ්න තියෙනවායි කියලා. මිනිස්සුත් හිතාගෙන ඉන්න මේම දේවල් තියෙනවා මේ ලෝකේ. එහෙම හිතාගෙන ඉන්න නිසා තමයි මිනිසුන්ට ඒවට විසඳුම් ඕනේ. එහෙම දෙයක් නැහැ කියලා දැනගත්ත දවසට මිනිස්සු විසඳුම් හොයන්නේ නැහැ. දැන් තුවාලයක් නැහැ. ඔයාට කකුලේ තුවාලයක් ඇතිුන්නේ නැහැ. දැන් සනීප වෙන්න ඕනේ කියලා ඉල්ලනවාද? නැහැ. හැබැයි තියෙනවායි කියලා විශ්වාසයක් තියෙනවා. දැන් ඔයා ඒ නිසා මන් ළඟට ඇවිල්ලා කියන සනීප වෙන්න ඕනේ කියලා. දැන් ආලා බලන්න මිනිස්සු ළඟ මේ ප්‍රශ්න තියෙනවද කියලා. එහෙම එකක් නැහැ. හැබැයි මිනිස්සු තියෙනවායි කියලා ඉතාවගෙන ඉන්න තාක් කල් එකට උත්තරේ ඕනේ. මිනිස්සු ඒ උත්තරේ බලාපොරොත්තු වෙනවා. එයා තුවාලේ සනීප කරන එක පැත්තකින් තියලා එයා ළඟම මාන වුණා. ඇත්තටම මේ ලෝකේ ප්‍රශ්න නැහැ. හැබැයි මිනිස්සු තියෙනවායි කියලා විශ්වාස කරන තාක් කල් මිනිස්සු උත්තර හොයනවා. ලියුම් ලියනවා. ගිහිල්ලා මේ අවබෝධ කරපු කට්ටිය ළඟට ගිහිල්ලා ප්‍රශ්න අහනවා. ලියාගෙන ගිහිල්ලා ආන්නේ. ස්වාමිනි ප්‍රශ්න අංක 1 උත්තර දෙනවා. ස්වාමිනි මේක ප්‍රශ්න අංක 2 බනෝඩ පොතක් අරගෙන ඇවිල්ලා. මොකද එයාට සාපේක්ෂව මේ ලෝකේ හැම දෙයක්ම තියෙනවා. තියෙනවා නම් ඒකට සාපේක්ෂව ප්‍රශ්නක් තියෙනවා. උත්තර ඕනේ. හැබැයි මොකවත් මේ ලෝකේ නැහැ. ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයක් තියෙන්නේ. අණු වලින් හැදුණයි කියනවා. දැන් අණු ටික අයින් කරා මොනවද කියලා මොකවත් නැහැ. අණුත් පරමාණු වලට කඩලා පරමාණුවත් කැඩුවම අවකාශයක් තියෙන්නේ. ඉස් ස්වභාවයක් තියෙන්නේ. මොකවත් නැහැ. ඒතකොට මේ ලෝකේ මොනවද තියෙන්නේ? මොකවත් නැහැ. හැබැයි මිනිස්සු මේක දන්නේ නැහැ. මිනිසුන්ට සාපේක්ෂව මේ ඔක්කොම තියෙනවා. කෝප තියෙනවා නම් සුද්ධ කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකට දෙයියෝ සෝනේ. ඒකට සබන් ඕනේ. දැන් ප්‍රශ්නයක් තියයි තියෙනවනේ එක. තිබුණොත් ප්‍රශ්නයකුත් තියෙනවා. නැත්තම් ප්‍රශ්නයකුත් නැහැ. මෙන්න මේ මානසිකත්වය තමයි හදන්න තියෙන්නේ. එදා ඒ තරුණ ළමයා හදාගත්තා. එයාට ඒක තේරුණා. අපිට තාම තේරුණේ නැහැ. අපට සාපේක්ෂව ගොඩාක් දේවල් තියෙනවා. ඒ තියෙන නිසා අපි ඒ තියෙන බව විශ්වාස කරන නිසා ඒ සම්මා වැදෙන්නේ. ඒ විශ්වාසය තුල ප්‍රශ්න ගොඩ නැගෙනවා. හැමදාම ප්‍රශ්න අහනවා, උත්තරත් හොයනවා. ඇයි? එහෙම එක තියෙනවනේ. තියෙනනම් ප්‍රශ්න තියෙනවා. මේක තේරුම් ගන්න. ලෝකෙ මොකවත් නැත්තම් මම ඉන්නවද? එතකොට මට කවුද බන්නේ? බනින්න මම ඉන්න එපාය. මම නැත්තම් දැන් මේ ගන්න දේවල් වලට මං කැළඹින්නේ මගේ නෙමෙයිනේ. මම නැත්තම් කි මේවා කාගේද? බලන්න මේ නැති ප්‍රශ්නයක්නේ. ඒකනේ මොනාර ගෙනිච්චාම බලාගෙන ඉන්නවලු. ඒ හරියත් කච්චි බලා නැයි. මම නැහනේ. එතකොට මේක මගේ නෙමෙයිනේ. මේ ළඟ තියෙන දේ අරගෙන යනවා. බලා බලාගෙන ඉන්නවා. මුකුත් කියන්නේ නැහැ. ඒ එහෙම ප්‍රශ්නයක් නෑ ලෝකේ. මගේ මේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. එනම් මේ ලෝකයේ තියෙන අනවබෝධය නිසා මේ ප්‍රශ්න ඔක්කොම තියෙන අවබෝධය ඇති වෙච්ච දවසක මේ ඔක්කොම නිරෝධ වෙලා යනවා. මේ ලෝකේ ප්‍රශ්න මොකවන්නේ? වඩන්න මේවා පුරුදු කරන්න. මේ අවබෝධයෙන් ජීවිත කාලෙම පිරිනිවෙනකම් ඉන්න මානසිකත්වය හදන්න. ගුරුවරයා ලෝකයේ දකින්න විදියට ඔබ වහන්සේලා දකින්න. මම ගොඩාක් සතුටින් ඉන්නේ. මට පේන දේ ගොඩාක් වෙනස්. මේ ගස්කොළන් එකක්වත් මට පේන්නේ නැහැ. ඒක කිව්වත් ඔබ වහන්සේලාට දරා ගන්න බෑ. දිනුන වෙලා ඇවිල්ලා ඒක බලන්න. එතකොට පේනවා ගුරුවරයාගේ ඇස මේ විදියට තියෙන්නේ. මට පේන්නේ මේ විදියට ලෝකේ. ඒ නිසානේ කිසිම දෙයක කම්පා වෙන්නේ නැත්තේ. කම්පා වෙන්න දෙයක් නැහැ. සිතත් මගේ නෙමෙයි නයි. ඒ අයිතියත් මට නැත්තම්. ඉතින් ඒ දැනෙන කම්පාව මගේද නේ? කවුරු කලබල වෙලා යනවා? ස්වාමිනේ මේම ප්‍රශ්න. කියන්න මොකද්ද ප්‍රශ්න? ඔව්. එහෙම එකක් වුණාද? නුනන්ස කල්ප මොකක්? ඇයි? ඒ කලබලේ මගේ නෙමෙයි. ඒ ප්‍රශ්නේ මගේද නැහැ. එහෙම එකක් ඇත්තටම නැහැ. අසවලා මට අපහාස කරනවා, නිিন্দা කරනවා, කලබල වෙලා යනවා. ඒත් කලබල නැහැයි. එයා එම කරපු කලබලේ මගේ කරගත්තේ ඇයි? දැන් රිලව් කෑ ගන්න නැද්ද? කුරුල්ලෝ කෑ ගන්න නැද්ද? දැන් ඒවට තැවිලා කියන්න එපාය. ඇයි අර ශබ්ද වලට මට කලබලයි භාවනා කරන්න බෑ? ඇයි මේක මේ භාෂාව මං අඳුරනවානේ. ඒ වචන මං සම්බන්ධෙන්නේ. දැන් එතන මම ඉන්නවා. ඒ නිසා ඒක මට බලපෑවා. ගුරුවරයා ධර්මතාවය දකින්න නිසා ගුරුවරයා කලබල වෙන්නේ නැහැ. එහෙමද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා තමයි අපි ඒකට විසඳුමක් ගමු. එයාට සාපේක්ෂව උත්තරය දෙන්න. හැබැයි ඒ උත්තරේ එතන නිවැරදි එකක් නෙමෙයි. නිවැරදි උත්තරේ මොකද්ද? ඇයි මම මේ බාහිර දේ මගේ කරගන්නේ? බහිද්දාවා කායේ කාය අනුපස්සී විහෙරති. මම මොකටද බාහිර දේවල් මගේ කරගෙන මං දකින්න යන්නේ? බාහිර දේ බාහිර වශයෙන් දකිනවා. මේ පුංචි දේ වැටහිලා නැන්නේ. යමෙක් යමක් ප්‍රකාශ කරනවා, ඒක එයාගේ ප්‍රකාශයක් වශයෙන් දකිනවා. ඒක මගේ ප්‍රකාශයක් කියලා දකියයි. කෙනෙක් බයිනවා, එයාගේ බැනුම. කෙනෙක් ප්‍රශංසා කරනවා, ඒක එයාගේ ප්‍රශංසාවක්. දැන් මට ප්‍රශ්නයක් තියෙනවද? මටනේ ප්‍රශංසා කරන. ඒ කියන්නේ මටනේ. මමනේ යාවල් ආම්දුරු. දැන් ප්‍රශ්නයක් නැද්ද? දැන් මාන්න ප්‍රශ්නයක් තියෙනද? ප්‍රශංසාව එයානේ කරන්නේ, එයාගේ ප්‍රශංසාවක්. ආම්දුරු ඔබ වහන්සේට අර අපහාස කරන එයාද කළේ? එයාගේ අපහාසයක්. ඇයි ඒකේ කර්ම එයාට නෑ දෙන්නේ? මට ප්‍රශ්නයක් නෑනේ. ඇයි එහෙම දකින්නේ නැත්තේ? කෙනේ වීලු කරන එක එයාගේ වීලුවක්. ඇයි ඒක මගේ කියලා මං ගන්නෙ? යමෙක් යමක් කළාම ඒක එයාගේ. මගේ වෙන්නේ කොහොමද? මම කළේ නෑ. මම කෑ ගැව්වද නෑ. මං අපහාස කළාද නෑ. මං ප්‍රශංසා කළාද නෑ. ඒක මගේ උනේ කොහොමද? මේක ගැලවෙන්නේ නැතුව කොහොමද සම්මාදිට්ඨියක් හැදෙන්නේ? සෝතාපන්න වෙන්නේ කොහොමද? එහෙම සෝතාපන්න මම දන්නා. එහෙම තියනවනම් කියලා දෙන්න අපට. ඒවා අදන්න නැතුව සෝතාපන්න වෙන්න ක්‍රමයක් තියනවනම් කියලා දෙන්න. එහෙම එකක් වෙන්නේ නැහැ කවදාවත්. ඒ අවබෝධයෙන් එපායි. කවුරු හරි කෙනෙක් කලබල. ඒ කලබල එයාගේ. ඇයි එයානේ කලබල? මම කලබලද? මම සම්සුන් වද ඔබ වහන්සේ දඟලන්නේ ඇයි? නෑ මට මේ අර ගොම පෑගුණා. ඒතකොට ගොම බඩේ තින අරක කලබල වෙන්නේ නැහනේ. ඌගේ බඩේ තිනවනේ. ඒත් ඌ කලබල වෙලා නැහනේ. දැන් එළියේ තින පොඩ්ඩක් පෑගුණා කියලා ඔබ වහන්සේ මෙච්චර කලබල. ඒකනේ. සාමිනේ නම් මේ ප්‍රශ්න නැහැ ඉන්න වාඩි වෙලා. ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා හොඳ එකක් පෙන්නන්න. කුටියකට ගිහලා එකක් ගිහලා පෙන්නන්න. කුටිය හදලා තින්නේ මැට්ටෙන්. මැටි දාලා ගොම දාලා හදලා තින්නේ. දැන් උන්වහන්සේ කුඩ වාඩි වෙලා ඉන්නවා. සැතපිලා ඉන්නවා. විවේක ගන්නවා. භාවනා කරන දැන් උන්වහන්සේ මේ ගොම ගොඩේ පෙරලෙනවා. ගොම ගොඩේ සැතපෙනවා. ගොම ගොඩේ වාඩි වෙලා ඉන්නවා. දැන් ගොමවලමයි උන්වහන්සේගේ ජීවිතේම යන්නේ. දැන් උන්වහන්සේ කම්පා වෙනවද? නෑනේ. පෑගුණේකට දැන් ඔබ වහන්සේ දඟලිච්ච දඟලිල්ල දැක්කද? අනේ ස්වාමීනි, එහෙනම් ප්‍රශ්නයක් නෑ. මේ ලෝකේ කලබල වෙන්න ප්‍රශ්නයක් නෑ. නැති එකක් ඇල්ලාගෙන ඉන්නේ. පෑගුණා පෑගුණ බව දැනගත්ත, හොදාගත්ත ගියා. ඉතින් ඒක දඟලන්න දෙයක් තියනවද? අර කකුල උස්සාගෙන එක කකුලෙන් ඔණ්ඩි පැනපැන යනවා. මොකද අරක පෑගුණාලු. දැන් මේ මනුස්සය ගොමේ බුදියාන්නේ නෝ අවුරුදු 20ක් විතර. කිසිම කලබලයක් නෑ. බලන්නේ ඒ දකින ඒ දික්තිය තුල තියෙන ප්‍රශ්නේ මේක. සම්මාව මදි. තාම අපි මේ දකින දේ තුල නිවැරදි දේ දැක්කේ නෑ. බණ ටිකක් ඇහුණා, ටිකක් තේරුණායි කියලා හරියට දැක්කද? දැක්කනම් කොයි සෝවාන් වෙන්න එපාය. 100 දෙකක්වත් පේන්නේ නෑ. අර බණට සාපේක්ෂව ටිකක් පේනවා. ඒ පේන එකෙන් අපි හිතන දැන් නම් හරි දැන් දික්තිය ඇදිලා. ඔව් ඇදිලා තිනවා. කවදාවත් ඇදෙන්නේ නැති විදිහට එකක් ඇදිලා තිනවා. ඒක ඇදිලා තිනවා. ඒක නියමෙටම ඇදිලා. කවදාවත් අර නිවැරදිව දකින්න බැරි විදිහට ඒ මෝහය හරියට ඇදිලා තිනවා. ඒක හරියටම අදලා. ඒකම තමයි නියමෙටම වැඩලා. මේ දුර්වලකම් හදාගන්න. බාහිර දෙයක් වශයෙන් දකින්න. ඒවා අපේ කරගන්න එපා. තමන්ගේ අයිතිවාසිකම් කියන්නේ නැන පෙතන තමයි වැරදෙන්නේ අපට. ලෝකෙ මොකවත් නැහැ. නින්දා ප්‍රශංසා මොකවත් නැහැ. අටලෝ දාම කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරන අටලෝ දාම. පුට්ටස ලෝක ධම්මේ. මොකද්ද ඒකට කියන්නේ? මේ අටලෝ ධර්මයට කම්පා වෙන්න එපා. අටලෝ දාමට කම්පා වෙන්න එපා කියන දේ තුල එක සංගවිච්ච අභිරාසක් තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? අට ලෝ දාම ලෝකේ තුල අට ආකාර ක්‍රමවේදයක් තියෙනවලු. ඒක ධර්මයක් එක්කලු තියෙන්නේ. අට ලෝ දාම දැන් ලෝකේ නිදාසෙච්ච කෙනාට තියෙනවද? ඇයි? අට තියෙන ලෝකෙනේ. ඇයි අට ලෝ දාමනේ? ලෝකේ අට ලෝ දාමක් තියෙනවා. මේකේ තමයි තියෙන්නේ ඒක. දැන් ඒකෙන් නිදාසෙච්ච සම්මාවුපත් වෙච්ච කෙනාට අට ලෝ දාමක් තියෙනවද? රාතන් වහන්සේට අට ලෝ දාම නැහනේ. ඒක තියෙන්නේ කාටද? ලෝකේ ඉන්න මිනිසුන්ට. ලෝකේ ඉන්න මිනිසුන්ට ඒ අට ලෝ දාම තියෙන්නේ. ලෝකේ නිදාසෙච්ච කෙනා ඉතියට එයා ලෝකේ නැති නිසා එයාට අට ලෝ දාමක් නැහැ. නම් අපි අට ලෝ දාම ඉන්නේ ඇයි? අපි තාම ලෝකේ ඉන්නවා. මගේ කුටිය, මගේ පෝච්චිය, මගේ padikkama, මගේ සරපුව, මගේ දායකයා, මගේ සම්පත්. මම ලෝකේ ඉන්න නිසා අට ලෝ දාම තියෙන එකනේ. ලාභ, අලාභ, නිিন্দা, ප්‍රශංසා, යස, අයස. ඒ හැම එකක්ම දැන් දුක සැප මේ අටම දැන් මට බලපානවානේ. ඇයි බලපාන්නේ? මම ලෝකේ ඉන්නවා නම් අට ලෝ දාමට අවුලලා. මම ලෝකෙන් පිටේ ඉන්න එපා. එතකොට නේ අට ලෝ දාමෙන් නිදහස් වෙන්නේ. ලෝකෙන් පිටේ ඉන්න මොනවද කරන්න? සතර ඉරියාවෙන් ජීවිත කාලෙම 100 න් ඉන්න ඕනේ. 100 න් ඉන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ මේකෙන් ඉන්න නිදහස් වෙන්නේ.